ඒක මරණ අනුසතිය. ඒකාන්ත වශයෙන් එක කවදා හරි දවසක මැරෙන. ඒක දැනගෙන හිටියාමත් බයක් වෙන්න දෙයක් නැහැ. ඒක තුළින් මරණ අනුසතිය බුදුහාමුදුර දේශනා කළේ රාත්බෝධියට තමයි. හැබැයි බුදුහාමුදුර ඒක තුළින් තියෙන බලාපොරොත්තු මරණ අනුසතිය වඩන භාවනා යෝගිත ලැබෙන ප්‍රතිඵල කියලා තියෙනවා. ඒක කියන්න හටුවා නැහැ. මරණ අනුසතිය හටුවා කියන්න නම් අවුරුදු 25ක් විතර ඕනේ. ඒක පළවෙනි අටුවාව තමයි මරණානුසතිය වඩන භාවනා යෝගියා තුළ සිත්ත සත්‍ය වැඩි. එයා හැමදේම දකින්න මැරෙනවනේ වැඩක් නැහැ මේක ඉතින් මොනවා වුණා මැරෙනවනේ. ඒක වඩන්න වඩන්න එයා බය වෙන්නේ නැහැ. එයා සුදුසෙන් චකිතය අයින් වෙනවා. සැක නැහැ යාට. ඇයි වැඩක් නැහැ මේක ගත්තට මැරෙනවනේ. වැඩක් නැහැ මේක ඇදුවට මැරෙනවනේ. ඒ හැමදේ තුලින් එයා නිදහස් වෙනවා. ඒ තුලින් අර ඇලීමේ ගැටීමේ ස්වභාවය අඩු කරන එකක් ඒ ප්‍රතිඵලය. මරණානුසතිය වඩන්න වඩන්න අපි කෙරේ අපටවත් ප්‍රිය නැහැ. ලෝකෙ කිසිම දෙයකට ප්‍රිය නැහැ. ප්‍රිය නැත්නම් අකොම්ද ඉපදෙන්නේ? ඉපදීම නවතිනවා. මරණානුසතිය වඩන කෙනාට කවදාවත් බයක් ඇති වෙන්නේ නැහැ. ඇයි? එයා බය වෙන්නේ ආත්ම විශ්වාසය තිබුණොත් නේ. මැරෙනවා නම් එයාට එයා තයිම වෙනවා නේ. එයා මොකටද අනිත් ඒවලට ආස වෙන්නේ? නඩත්තු කරන්නේ. බයක් නැහැ එයාට. චකිතයේ බය සම්පූර්ණයෙන් අයින් වෙනවා. එයා නිරෝගිමත් වෙනවා. ප්‍රාණශක්තිය වැඩි එයාට. මරණානුසතිය වඩන කෙනාට කවදාවත් මෛත්‍රී වඩන්න අවශ්‍ය නැල්ලු. මෛත්‍රී පාරමිතා පුරාගෙන යනවනේ බුදු වෙන්න රාත් වෙන්න ඒ කට්ටියට වැරදිච්ච තැනක් ඕක. මරණානුසතිය වැඩිවම මෛත්‍රී වඩන්න දෙයක් නැහැ. තමන් මැරෙන බව නිතර සී වෙනවා නම් අනිත් අයට හිංසා පීඩා කරනවද? දැන් ඕක නේද මෛත්‍රිය? මරණානුසතිය පැය 24ම සතර ඉරියව්වෙන් වඩන කෙනාගේ මෛත්‍රිය අර වහන් දානවා වගේ. ඇයි අනේ මැරෙනවා මේ මනසට බැනලා ඒ අන්තිම මොහොතේ මොකටද ගෙවන්නේ? අනේ මැරෙනවා මේ කරා මොනවා කරන්නද? මැරෙනවනේ. කමන්නේ මනුස්සයා බැන්නට ඉතින් මැරෙනවා. ඉතින් මැරෙන මොහොතේ මේ මනුස්සයාගෙන් පලිය අරගෙන ආයි එකක් ඉපදෙන්න එපා. අර මැරෙන එක මෙනේ කරන්න මනක මේ ලෝක සත්‍ය කිසිම කෙනෙකුට හිංසා පීඩා කරන්නේ නැහැ. මෛත්‍රී පාරමිතාව පරිපූර්ණයි. මරණානුසතිය මෙනේ කරන්න මැරෙන බව දන්නකොට හොරකම් කරන්නේ නැහැ. අනේ මේක ගන්නවා දැන් අද රැට මැරුණොත් මේක මගේ කුටිය තියලා මැරෙන්න එපා. පස්සේ කුටියත් කරන අනේ මේ මනස මැරෙන්න ඊයේ දවසේ මේක හොරකම් කරලානේ මැරිලා තියෙන්නේ. මට අම්බානට බයින්වනේ මිනිස්සු පාන්තකොළ වලට තෝක කියනවා. ඕන්නෑ. දැන් අරගෙන යනකොට මැරුණොත් ගත්තකම මැරුණොත් අද රැට මැරුණොත් හොරකම් කරන්න බෑ. එකතු කරන්න බෑ. බැංකුවේ දාන්න බෑ. දානකොට මනසල ඉන්න මෙන් මේක ලියලා අත්සන් කළ යනකොට මැරුණොත් මේක ඉවරනේ. එතකොට කුටිය තියන්නද බෑ. එතකොට මැරුණොත් එහෙමනම් සේකතු කරන්නේ දාන පාරමිතා පරිපූර්ණයි. පාණාතිපාත පරිපූර්ණයි. සිල් රකින්න කිව්වේ නෑ බුදුහාඳුරෝ. හැබැයි සීලේ මනසට කඩන්න බෑ. දැන් බුදුහාඳුරෝ කියනවා පුතියේ සිල් කඩන්න බෑ ස්වාමිනී. ඇයි? හැම මොහොතෙම මැරිච්ච කෙපේනවා. කවුද යකා? මම තමයි ස්වාමිනී. මාව මලමිනියක් වගේ පේන නිසා මිනිස්සු දකිනවා නේ මේ මිනිස්සු අරගෙන ගිහලා අම්බ කරලා ගේනකොට මග මරුණු. මේ මිනිස්සු බැඳලා යන ගමන් මරුණු. අපි පෙම්බැඳිලා කතා කරලා ඉන්න ගමන් පණ ගියොත් බෑ. ඕක කරලා බෑ. ගෙවල් අත්තිවාරම දාගෙන ඉන්නකොට මරුණු. ගෙයක් අදා ගන්නත් බෑ. රස්සා 55 වෙන කාන්ති එත උදේ මරුණු. රස්සාවක් කරන්නත් බෑ. බත්ේ ගන්න බත් කඩ හිර වුණොත් මේ මොනතර බත් කා ගන්නත් බෑ. මේ ලෝකෙ කිසිම දෙයකට අහුවෙන්නේ නෑ. මරණානුසතිය කියන්නේ මේ ලෝකෙ තියෙන මා ගැඹුරුම විදර්ශනාවක්. ඒක තුල තියෙන යථාර්ථය ලෝකෙ මිනිස්සු දකින්නයි වඩන්නේ නෑනේ. වඩන්න එපා ඒක දකින්න. කන්නපාය කෑමවල රස දැනගන්න. ගුටි කන්නපාය තැලෙනකොට අමාරුව දැනගන්න. ගුටි කන්න නැතුව ගැව්වොත් මේ මරිදෙනවා කියලා මිනිස්සු දේශනා කරනවා. හැබැයි ඒ කට්ටිය කවුරුත් ගුටි කාලා නැහැ. ගුටි කාපු එක කියන්නේ ඇයි කියනකොට උතුරි දෙනවා. ඌ කියනවා මෝ ඒක නම් කතා කරන්න එපා. මට අම්බ වුණා එක තැනක නියමට ලුණු අඟුල් ඇතුව ගුටි කාපු ඒවා නම් කතා කරයි. ඒක හිතනකොට උතුරි දෙනවා. ගැව්වාම රිදෙනවා කියලා කියන මිනිස්සු කවුරුත් ගුටි කාලා නැහැ. ඒ නිසා මේ මිනිස්සු දන්නේ තැලෙනකොට රිදෙන වේදනාව. මේ ලෝකේ එහෙම එකක් වෙලා තින්නේ. මෛත්‍රිය වඩන්න දෙයක් නැහැ. ද්වේෂයක් නිර්මාණය වෙන්නේ මැරෙන බව නිතර සිහි කරනවා නම්. අනේ මේ ලෝකේ කවදරි මම මැරෙනවානේ. කොයි මොහොතේ යනවා දැන් පණ ගන්නත් පුළුවන්. එහෙනම් මැරෙන බව නිතර සිහි කරන මනසට පිළිගන්න පුළුවන්ද? බෑ. එයා දන්නවා මැරෙනකොට මේක විඳවලා මැරෙන්න වෙන්නේ. මේ ලෝකේ කවදාවත් වැරදි කරන්න බෑ. බොරුවක් අනේ බොරුව කියලා මැරිලා අපායට බෑ. ඕන්නේ නැහැ. මැරෙනවානේ නිකන් ඇත්ත කියමු. කවදරි මැරෙනවානේ. මහරජතුමනි මම තමයි පොල් කැඩුවේ හොරෙන් මේ රජවාසලේ පොල් ගයි මන් තමයි කැඩුවේ. හයි ඇත්ත කියන්නේ නෑ රජතුමනි මට ඉතන කවදාද මැරෙනවනේ. බොරු කියලා බේරිලා මේක දැනගත්තොත් කොහොමරි මැරෙනවනේ. ඇත්ත කියලා මැරෙනවා. මට සමාව දෙන්න. තව පොල් ගෙඩි දෙකක් දීලා යවන්න. ඇයි? ඒ ඇත්ත කියපු නිසා. එයාට එහෙම හිතෙනවා. මරණානුසතිය වඩන කෙනා ගොඩාක් මේ ඒකට කියනවා සත්‍යවාදීලයා. එයා නිතරම මරණය සීකරන නිසා වැරදි කරන්නේ. ඉන්සා කරන්නේ, පීඩා කරන්නේ. මරණානුසතිය ඒ තරම් ශ්‍රේෂ්ඨ කමඨාණක්. ඒක විදර්ශනාවක්. සතර සටිපට්ඨානය වඩන්න දෙයක් නැහැ. මරණානුසතිය වඩන කෙනා සතර සටිපට්ඨාන නිකන් වැඩෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට මේ වෙනකොට බණ වාර 10ක් විතර කියලා ඇති. හැබැයි එක මරණානුසතිය දේශනා කරොත් අර දහම පරදිනවා එතන. ඇයි මරණානුසතිය වඩන කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න දෙයක් නැහැ. ඇයි ඒක තුලේ මනස ජීවත් වෙන්න පටන් ගන්නවා. හැමතැන මේ මනුස්සයාට මලමිනියක් පේනවනะ, මැරෙන එකක් පේනවනะ. මේ මනුස්සයා කොහොමද දැන් අනාර්ය අෂ්ටාංගික මාර්ගය කරන්නේ? කරන්න විදියක් නැහැ. කෙරෙන්නේ නැහැ. මේ මනුස්සයා බුදුන් සරණ යනවා. අද ලෝකයේ තියෙන ලොකුම හඩුව දුර්වලකම තමයි මරණානුසතිය මැනේ කරන්නේ. gedara malaminiya tiyana minissu daanga dinawa. gedara malaminiya tiyana minissu boorwa sellan karanawa. malaminiya tiyagena magul saakatyak na kohomada oolan iduwata dan wayasa awurudu 20ද? ඔව් මේ අපේ පුතාට මල දැන් මල gedata ඇවිල්ලා ඉන්නේ මිනිය බලල එළියට ඇවිල්ලා මම මගුල් කතා කරනවා. මරණානුසතිය වැඩිලා නැහැ. මේ කතන්දරේ මගේ දුවට වෙනවා, මේ කතන්දරේ පුතාට වෙනවා, අපටත් ඔක වෙනවා කියලා දැනගත්තාම මුන් ටග්ගල සතරින් එතර වෙන දේ කතා කරනවා මිසක් මගුලක් කතා කරන්නේ නැහැ. මංගල කාරණාවක් මෙනෙහි වෙන්නේ නැහැ මනසේකට. මරණානුසතිය වැඩිලා නැහැ. අපි පාරවල් යනකොට සුදු කොඩි දැකලම නැද්ද? ගොක්කොලවල් දැකලම නැද්ද? කනත්වල අම්බෙලාම නැද්ද? අපේ ජීවිත අපේ ගෙවල් වල මිනිස්සු මැරිලාම නැද්ද? ඇයි මල ගෙවල් වලට අපි ගිහිල්ලාම නැද්ද? එතකොට ඇයි අපි මැරෙන බව අපට තේරෙන්නේ නැත්තේ? මතක නැත්තේ? මරණානුසතිය අඩුපාඩුව. මරණානුසතිය වැඩෙන්නේ නැහැ යාතුල. ඒක වැඩෙනවා නිතරම ඒක දැනෙනවා. කාර්යාලේ වැඩ කරන කෙනා හිතනවා මේ මේ ඉලක්ක මේට දැම්ම, අරක මේට දැම්ම, වවුචරයක් දැම්ම, හරි 5000ක් ගන්න පුළුවන් අවශ්‍ය යනකොට. හරි 5000ක් ගන්න පුළුවන්. මොකද්ද? තීන්ත වලට මෙච්චරක් ගියා, අර පිනට තීන්ත එකක් හම්බුනේ, ඒකට බිලක් දැම්ම, වවුචරය දැම්ම, ගත්තා 5000. දැන් මේක අරගෙන යනකොට ඇතිනලා මැරුණු මේ මේ මේ මේ වරදට මං ගෙවන්න එපායි. නිකම් මොකටද නිකම් විඳවල මැරෙන්නේ? ඕන්නේ නැහැ. මේ තීන්ත බාලිය පිනට හම්බුනේ. වවුචර නැහැ. පිනට හම්බුනේ 5000ක් ඉතුරු තියෙනවා. අරියට ලියන්නේ ඇයි මරණානුසතිය දන්න මනසට වංචා කරන්න බෑ, හොරකම් කරන්න බෑ. මැරෙන බව සීවෙන මනුස්සයාට මේ ලෝකේ කිසිම දෙයක් කරන්න බෑ. එකක් කරන්න පුළුවන්. මොකද්ද? කෙලෙස්වල නිදාස් වෙන එක. හැම භාවනාවක්ම කමඨාණක්ම භාග්‍යතුන් වහන්සේ ගොඩාක් ගැඹුරින් දැකලා ඒක නිවනටම දේශනා කළා. වඩපු කට්ටිය නැති නිසා ඒක යථාර්ථය ඉස්මතු වුණේ. ඒ නිසා ඒවා සාමාන්‍ය පණිවිඩ වෙලා අර චිත්‍රපටියන්නේ ඒ වගේ එකක් වෙලා සතර සටිපට්ඨානේ මිනිස් ඔක්කොම චිත්‍රපටි දන්න කට්ටිය කතාව කියන ඒ වගේ සතර සටිපට්ඨාන කතාව කියනවා මිනිස්සු ආනාපාන සති කතාව කියනවා අර චිත්‍රපටි කතාව කියනවා වගේ අමානෙනි දැන් අපි ආස්වාස දියා බලන්නිට ආස්වාස කියලා එකක් ඔයද තියෙන ලෝකේ ස්වාමීනි දැන් බලන්න ප්‍රාස්වාස වෙනකොට පාස්වාස වෙනකොට නෙමෙයි රා වෙනකොට දවල් වෙනකොට නිදා ගන්නකොට ඒ කොට ටිකක් කියන්න එපාය ඇයි මේ ආස්වාස වෙනකොට ඇයි ඒ කොටේ විතරක් අල්ලා ගත්තේ ආස්වාස ප්‍රාස්වාස තුලින් තථාගතයන් වහන්සේ ඒක නෙමෙයි කියන්නේ ඒ කියන්නේ පිරිනිවන් පාන කමටානම් ආස්වාසය ප්‍රාස්වාසය නෙමෙයි දකින්න ඕනේ ඒ තුලින් මාව මන් දකින්න ඕනේ තමන්ව තමන්ට මුණ ගැවුන නැත්නම් යාට කොහොම ධර්මයේ මුණ ගැයෙන්නේ අපි මේ වඩන්නේ මොනව දකින්නද ධර්මයේ දකින්න ධර්මයේ දකින්නේ කොහොමද තමන්ට තමන්වත් මුණ ගැයලා නැත්නම් තාපසයා දක්ෂ වෙන්න ඕනේ ධර්මය දකින්න නෙමෙයි තමන්ව දකින්න තමන්ගේ භාවනාවෙන් තමන්ව දකින්න ඕනේ තමන්ගේ කමඨාණයෙන් තමන්ව තමන් දකින්න ඕනේ මේ කමඨාණ මේ මම කමඨාන් වඩනකොට මට තරහා එනවා ඒ තරහ මම මෙච්චර භාවනා කරන පිණ්ඩපාත යනකොට රාගයෙන් පේනවා රාගයෙන් පේනවනේ ඒ රාගය තමයි මම මාව දකින්න එපාය තමන්ව තමන් දකින්න නැත්තම් මේ ලෝකේ කවදාවත් යට ධර්මයේ මුණ ගැහෙන්නේ නැහැ ධර්මයේ මුණ ගැහිච්ච නැති කෙනාට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඕක තමයි වර්තමාන තත්ත්වය. අපි ධර්මයේ දකින්න උත්සාහ කරනවා. ධර්මයේ කියන්නේ මම. එහෙනම් මාව මන් දකින්න ඕනේ. ඒකට උත්සාහයක් කිසිම උත්සාහයක් නැහෙනි. බුදු වෙන්න පාරමිතා පුරනවා. බුදු වෙන කෙනා මොනවද ඉස්සෙල්ලා දකින්න ඕනේ? තමන්ව දකින්න ඕනේ. එතකොට තමයි පොල් කට්ටේ තියෙන ලුණු වතුරයි මාමුදයි දෙක එකයි කියලා යාට තේරෙන්නේ. එදාට තමයි එයා විශ්වය අවබෝධ කරගන්නේ. මේක ලුණු පොල් කට්ට මේක මාමුද දෙක දෙක වශයෙන් දකින කෙනා කවදාවත් මේක තේරෙන්නේ නැහැ. බඹයක් විතර උස තියෙන කයෙන් එයා ලෝකය දකින්න ඕනේ. බඹයක් විතර උස තියෙන කය තුලින් 84000 දකින්න ඕනේ. එයාට විතරයි සසරෙන් එතර වෙන්න පුළුවන්. ආස්වාසය දකින්නක වරදක් කියලා අපි කියන්නේ නැහැ. ප්‍රාස්වාසය දකින්නකත් වරදක් කියලා කියන්නේ නැහැ. හැබැයි ආස්වාස ප්‍රාස්වාස තුලින් තමන්ව දැක්කේ නැහැ. ඒක වැරදි. කමඨාන වැරදි නෑ. මාර්ගය වැරදි නෑ. හැබැයි මේ මාර්ගය තුලින් තමන්ව දැක්කේ නෑනේ. කමඨාන තුලින් තමන්ව දැක්කේ නෑ. ඒක වැරදි. තමන් එපාය දකින්න. තමන්ව දැක්ක තැන දකින්නේ ධර්මය, මාර්ගය. එදාටයි වැඩ ඉවර වෙන්නේ. මේ හැම කමඨාන තුලම පොඩි පොඩි දෝෂ තියෙන ඒවා නිවැරදි කළාම මේ ලෝකේ ගොඩක් කටි නිවන් දකින්නවා. අපට කාලයක් යනකොට ප්‍රශ්නයක් එනවා. මොකද පුදුජිනේ කොයා ගන්න බෑ. ආවල් ගම්මානේ පුදුජිනේ කිව් ඉන්නවා කිව්වා මිනිස්සු බස්තරගෙන නා බලන්න. ඇයි මිනි මරණ කසිප්ප බොන බුරු කියන මිනිස්සු නැහැ. ඔයා ගන්න නැහැ. දුර්ලභයි. සමහර කාලවල තියෙන බුද්ධ ශාසනවල දුස්සීලිය කම්බුනාම රජවාසල ගැට ගන්නවා. දුස්සීලිය කියලා බෝඩ් එක දානවා. ගම්මානවල මිනිස්සු එනවලු කරත්තොල් නැගලා බලන්න. දුර්ලභයි. හොරෙක් නැහැ. හොරකම් කරනවා කිව්වම මේ මනුස්සයා දකින්න ආසයි මිනිසුන්ට. දුර්ලභයි. අද ආර්ය කෙනෙක් දකින්න එක දුර්ලභයි. රාතේ කින්නවා කිව්වා මිනිසෙක්ම පෙළ ගැස්සලා බස් අරගෙන යනවා නේද බලන්න. ඇයි? දුස්සීලියෝ බවුලයි. ආර්යවරු දුර්වලයි. ඒ නිසා ආර්යවරුන්ට ඉල්ලීම වැඩි. ඉල්ලුම වැඩි මිනිස්සු ගොඩක් එනවා. බස් ලොරි වලින් එනවා බලන්න. හැබැයි ලෝකේ හැමතැනම ආර්යවරු වුණොත් මිනිස් ඇත්තටම බස් ලොරි අරගෙන එන්නේ ආර්යවරු බලන්න මේ දුස්සීලිය බලන්න. ඒක අනිත් පැත්ත. මේක යථාර්ථයේ දකින්න ඒ තමන්ගේ මාර්ගය තුළ කමඨාන තුළ තියෙන ඒ අඩුව නිවැරදි කරන්න. ජීවත් වෙන පරිසරය අපේ නිවීමට ගැළපෙන වෙනස් කරන්න බැරි නම් ආයි මොකද්ද අපි බණ කියලා කතා කරන්නේ? කාටද කතා කරන්නේ? මොනවද කතා කරන්නේ? කතා කරවත් මොනවද කියන්නේ අපි? කියන්න එකක් නැහැ. ඒකයි පසේබුදු මාතරාතන් වහන්සේලා කටපියාන පිරිනිවන් පානයි. කියන්න කෙනෙකුත් නැහැ, කියන්න දෙයක්වත් නැහැ. කිව්වම හාන්න කෙනෙකුත් නැහැ. පිරිනිවන් පානවා. කැමති කෙනෙක් කැමති විදිහට ඔක වඩා ගන්න අපට ඒක අදාළ නැහැ. පිරිනිවන් පානවා. මේක තේරුම් ගන්න මිනිස්සු නැහැ ලෝකේ. තේරුම් ගන්න නැහැ මිනිස්සු. ඌමනාවක් නැහැ. මොකද්ද ප්‍රශ්නේ තින්නේ? මේ සතරමා භූතයාගෙන් ඇදිච්ච මේ ප්ලැනට් එක, මේ පෘථිවි තරලය කාම ලෝකයක් නේ. අන්ත දෙක තියනවා කියන කාම ලෝකයක්. ඒතකොට මේ කාම ලෝකයේ තුල මිනිස්සු ගොඩාක් කැමති මොනවටද? කාමයට. භාග්‍යතුන් වහන්සේලා දේශනා කරන ධර්මය කාමෙන් නිදහස් වෙන්න මිනිස්සු කැමති නෑ. පැවත්මට නේ මිනිස්සු කැමති, කාමයට කැමති. ඒ නිසා කාමයේ පිනවන එකක් දාන්නකො චිත්‍රපටයක් දාලා භාගයට රෙදි අදපු පෝස්ටරයක් ගන්නවා අපි. පොලිම ඇතම දෙකක් විතර. අපි කියන පුතේ 10ට සොයක පටන් අමෝ 6ට දත් මැදගෙන පොලිම ඉන්නවා. ටිකට් එක මිස් වෙයි නැත්තම්. ඇයි? කාම ලෝකයේ මිනිස්සු කාමයට කැමති. එත පුරපසවසක පොය ඒ ඉඳ ඇට අපි තබර්ම වහනවා. බෝඩ් එක ගැව්වා විතර අතම 20කටද මිනිස්සු පෙළයි. එත දවසට අපේ අද අරන් තියා ගන්න ඕනේ. මොකද්ද? නැටුම් තෙල් අරන් තියන්න ඕනේ. ඉතේ හමාර්ඩගෙන මේ වේදනා නාශක අරන් තියා ගන්න ඕනේ. අඟපත වේදනාවට වෙනෝල්කට වතුර ටිකක් ඕනේ කියලා අර බෝතල් ටික සේරම අරන් ගිලා ගෙදර අවරනවා. සිල් දෙනවා. අද අපි රාත් බෝධියට වැඩ කරනවා කියලා බෝඩ් එකක් ගැවම ආන්දර ඇනුම් අරගෙන ඉන්නවා. ඇයි? කවුරුත් නැහැ. මැස්ස මදුරෝ ටිකක් ඉන්න බණ අහන්න. මිනිස්සු නැහැ. ඇයි කාම ලෝකයේ තුල මිනිස්සු වැඩිපුරම නැඹුරු වෙන්නේ කාමයට? දෙපොයේ දවසේ වැඩිපුරම ඉන්නේ පන්සල් වලද? වැඩිපුරම ඉන්නේ පෙන්වුවිනේද කියලා බලුවාම වැඩිපුරම ඉන්නේ පෙන්වුවිනේ. පඳුරට ගලක් ගාලා බලන්නකො කොච්චර පෙන්වතුන් එළියට එනවද කියලා. සිල්සාලාවට ගලක් ගාලා බලන්න කාටවත් වදින්නේ නැයි. ගල වැටෙන්න ඕන තරම් අවකාශ තියෙනවා. කාටවත් වදින්නේ නැහැ. හැබැයි අර පඳුරකට ගැව්වම 25ක් විතර දැයිටල කවුද ගල ගැව්වේ කියලා. එච්චර ට්‍රැෆික්. ඒතරම් සංකීර්ණයි ප්‍රශ්නේ. දෙපොයි දවසටත් ඒ වගේ විශේෂ දවසටත් මිනිස්සු කාමයටයි මුල් තැන දෙන්නේ. කාමෙන් නිදහස් වෙන්න මුල් තැන දෙන්නේ. තබර්මෙතින පොලිම කවදද සිල් ගන්න තිබිලා තිනවද? සංඝාවාසයේ පොලිමෙතින ඇතම 20ක්. ස්වාමිනි 5 සිල්, ස්වාමිනි 8 සිල්, ස්වාමිනි අපට ආර්ය 8 සිල්. ඔගොල්ලෝ අපට පැවිදි 10 සිල්. ඕම පොලිම ඉන්නවද මිනිස්සු? නෑ. ගල් දෙන්න, පොල් දෙන්න, මල් දෙන්න කියලා ඒකට පොලිමක් ඇදලා ඉන්න ඇතම 20ක් විතර. සිල් ගන්න පොලිමේ නෑ මිනිස්සු. කාම ලෝකයේ තුල මිනිස්සු වැඩිපුරම නඹුරු වෙන්නේ කාමයේ පිනවන්න. නිදාසෙන්ද එකතු වෙන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේ මේක ප්‍රඥාවෙන් දැකලා කියනවා, මානෙනි මේ ලෝකේ නිදාසෙන්නේ නියපිඩේපත්. ඒ කට්‍ය දුක තේරුම් ගත්ත කට්‍ය, පෙර සංසාරේ බුදුවරුන්ගෙන් බණ අහපු කට්‍ය, සසර දුක අවබෝධ කරපු කට්‍ය, ඒ කට්‍ය විතරයි ඊතර වෙන්නේ. අනිතුන් ඔක්කොම කාමයට රැළේ යනවා. ඒ කට්‍ය මොකවත් කරන, ඒ කට්‍ය කාමපැත්තටම යන්නේ. මිනිස්සු දවල්ට වැඩිපුර හැරිලා ඉන්නවද රාත්‍රීට වැඩිපුර හැරිලා ඉන්නවද කියලා බැලුවාම සිල් තියෙන රෝකේ වැඩිපුරම මිනිස්සු ගැවසෙන්නේ දවල්ටලු. රාත්‍රීට මිනිස්සු නැහැ. හැබැයි සිල් නැති ලෝකෙට ගියාම දවල්ට මිනිස්සු ඔක්කොම බුදි. රෑ 6 ඉඳලා එළිය වැටෙනකම් කඩවල් අරලා දවල් වාගේ. මොකද සිල් නැහැ. අනාචාරය ඇසිරෙන්න හොඳ වෙලාව. බීගෙන නටන්න හොඳ වෙලාව. නිදි මරාගෙන තමන්ගේ ඒ අකුසලවල් තමන්ගේ අසත්පුරුෂකම් ලෝකෙන් නටවන්න හොඳම වෙලාව. රටක් රාජ්‍යයක් ගම්මානයක් රාත්‍රියේ හැරිලා නම් ඒ රටේ සීලය ගැන කතා කරන්න දෙයක් නැහැ. රටක් රාජ්‍යයක් ගම්මානයක් රැට පාළු සූසන භූමියක් නම් සිල් ලෙල දෙනවා. ඒ මිනිස්සු ගොඩක් සිල්වත්. එහෙම තමයි ලෝකයේ මිනිස්සු අඳුරගන්නේ. පාරවල් වල වීදිවල කිසිම කෙනෙක් මිනිස්සු නැහැ. ඔක්කොම ඉන්නේ පන්සල් වල. ඒ රට පූජනීය රටක්. ඒකට කියන පූජා භූමි කියලා. පන්සල් ඉස්සෙල්ලා හාමුදුරන්ට ඈනුන් යනයි බණාන්න කිසිම කෙනෙක් නැහැ. තබාරුම් වල මිනිස්සු පිරිලා, සිනමා සාල වල මිනිස්සු පිරිලා, රෝහල් වල ලෙඩ්ඩු කඹවල තෙල්ලන ඒ තරම් ලෙඩ්ඩු පිරිලා. හැමතැනම මිනිස්සු ඉන්නවා පන්සල් ආරණ වල මිනිස්සු නැහැ. ඒ රට පූජා භූමියක් නෙමෙයි. ඒක පිරිච්ච භූමියක්. ඒකේ පූජාවල් කිසිම දෙයක් නැහැ. මේමයි ලෝකේ හොයාගන්නේ. බත් වලට මිලක් තියෙනවා නම් ඒ රට ආර්ථිකයෙන් වැටිච්ච රටක්. බත් වලට මිලක් නැහැ. ඇයි? බත් හොන තරම් තියෙන නිකන් දෙන්නේ. පින්තක බත් මුට්ටිය එළියේ තියෙනවා. බත් විකුණන්න නැහැ. බත් කඩවල් නැහැ. බත් කඩවල් නැත්තම් ඒ රට ආහාරයෙන් පෝෂිත වෙච්ච රටක්. හැමතැනම මීටර 10න් දාට බත් කඩවල් තියෙනවා නම් ඒක හිඟන්නන්ගේ රටක්. ඇයි මිනිස්සු බත් වලට මෙච්චර පූලිමෙ ඉන්නවා? කෑම නැහැ මිනිසුන්ට කන්න. ඒක ගොඩාක් දුප්පත් රටක්. කුසිකර්මෙන් වැටිච්ච රටක්. බුද්ධ සමවල මිනිස්සු දම් පෙට්ටියේ ඔළුවේ තියාගෙන දන් තිනවා කියලා වීදිය යනවල. ඇයි? උයාගෙන දන් දී ගන්න මිනිස්සු නැහැ. ගෙවල් වල මිදුල් වල පොඩි අට් එකක් ගාලා බත් එකකුයි ව්‍යංජන දෙකකුයි වතුර එකකුයි තියන පින් කලයකුයි. මොකද්ද කියලා අහුවාම මේක පිනට. ඒක තියන පින් කියලා වරලා. මිනිසුන්ට ගිහිල්ලා පිඟානක් අරන් කාලා වතුර වලින් හොදලා කරලා ඒක නවල තියලා යන්න ප්‍රයත්න පිනට. දැන් තියන්නේ වතුර විතර. දැන් වතුරවත් නැහැ. වතුර කොහෙද පිනට දෙන්නේ? රුපියල් 8යි. වතුර ගන්න මනස අම්බ කරන්න යන අම්බ කරනකොට සීනතේ වැටෙනවා. ඒ කාලේ යුගයක් තිබුණා අම්ම තනම පින්තලියක් තියෙන. මොකද්ද? වතුර පිනට දෙනවා, බත් දෙන්නේ නැහැ. හැබැයි ඊට කලින් යුගේ බතුත් පිනට දෙනවා. ඒ බත් දෙන යුගයේ මිනිසුන්ගේ දාන පාරමිතාව අඩුවෙලා ව්‍යංජන අතර පාක් එක දෙන එක ව්‍යංජන අඩුවෙලා බතුයි එක ව්‍යංජනයකට ඇවිල්ලා බතුත් නැහැ මොකවත් නැහැ කැඳ විතරක් දුන්නා කැඳත් නැති වෙලා දැන් වතුර විතරක් දුන්නා වතුරත් නැහැ දැන් බත් ඉල්ලලා ගියම පුළු පාරක් දෙනවා ඇයි ආල් කිලෝක රුපියල් 120යි බත් පිනට දෙන්න පුළුවන්ද දෙන්නේ නැහැ කපුටට බත් ටිකක් දෙන්නේ නැහැ සතෙකුට බත් ටිකක් දාන්නේ ඇයි ආල් කිලෝක රුපියල් 350යි පිනට දෙන්නේ නැහැ වතුර බෝතලේ 8යි මැරෙන්ඩිටිය තල් වතුර ටිකක් දෙන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන දාන පාරමිතාව පිරිහිලා මිනිස්සු පැවත්මට නැඹුරු වෙලා පංචකාම ලෝකයේ මිනිස්සු රජ වෙන්න දඟලනවා පංචකාමෙන් නිදහස් වෙන්න කවුරුත් වෙහෙසෙන්නේ නැහැ මාර්ගය වඩන්නේ ඔය තමයි ඒ වෙලා තියෙන ප්‍රතිඵලෙ මේක හරියට ප්‍රඥාවෙන් දැකපු කිසිම කෙනෙක් මේ ලෝකේ නැවත පැවත්මට වැඩ කරන්නේ නැහැ නොදැකපු කෙනා ඒකාන්ත වශයෙන්ම පැවත්මට යනවා මේක දැක්කොත් විතරු නිදහස් වෙන්නේ අද ලෝකේ නිරෝගිමත් කට්ටිය වැඩිද රෝගීන් වැඩිද කියලා සංගණනයක් ඇදුවොත් නිරෝගිමත් කෙනෙක් එක්කෙනෙක්වත් නැහැ. බෙහෙත් දෙන දොස්තර මාත්‍රල තියෙන ලෙඩ දැක්කාම ඇත්තටම එහා තමයි ඉස්සෙල්ලා ඇඩ්මිට් කරන්න ඕනේ. එච්චර ලෙඩ එයාට. මේ ලෝකේ ඔක්කොම ලෙඩ්ඩු. ඒ කියන්නේ නිරෝගිමත්කම නැත්තේ ඇයි? මිනිස්සුන්ගේ සිත නිරෝගිමත් නැහැ. මනස නිරෝගිමත් නැහැ. මනස නිරෝගිමත් නැති නිසා ලෝකේ නිරෝගිමත් කට්ටිය කවුරුත් නැහැ. නිරෝගිමත් කට්ටිය වැඩි වෙලා රෝගින් අඩු වුණා තේ රට මොනවා වගේ රටද සිල් ඇති රටක් පන්සිල් රකින්න බලමු අවුරුදු 10 වෙනකොට ඔක්කොම නිරෝගිමත් පන්සිල් තියෙන රටක්ද නැති රටක්ද කියලා හොයන්නේ රෝගී නිරෝගී සංඛ්‍යාවෙන් වැඩිපුරම ඉන්නේ නිරෝගී පන්සිල් තියෙන අය රටේ වැඩිපුරම ඉන්නේ රෝගී පන්සිල් නැහැ ඒ රටේ ඒ අපේ ගම්මානවල රෝගීන් දුර්ලභයි අරි අමාරු හොයාගන්න. ඒ නිසා ඒ රෝගිය කිටියා මිනිස් ඔක්කොම යනවා බලන්න. හපෝපස්ථාන කරන ඇයි දන්න ලෙඩ උනේ? මොකක්ද හේතුව? ඒක අදාගන්න උපදෙස් දෙනවා. ඇයි? රෝගින් දුර්ලභයි. හැම කෙනාම නිරෝගිමත්. ඒ නිරෝගිමත්කම තුලින් ඒගොල්ල සමීක්ෂණයකින් තීරණයකට ආවා මේ ගම ගොඩක් සිල්වත් කියලා. සිල්වත්. රෝගීන් වැඩි වෙනවා නම් සීලේ නැ පන්සිල් නැති නිසා තමයි ලෙඩ වෙන්නේ. මේවා අපි කියන ධර්මයක් නෙමෙයි, විශ්වයේ පවතින න්‍යාය ධර්මයක්. පන්සිල් පවතිනවා නම් පන්සිලයට අනුව රටක් රාජ්‍යයක් ඇදගෙනවා නම් ඒ කාන්ත වශයෙන් මේ රට බබලෙනවා. පන්සිල් කැඩුවා කියන්නේ අනාචාරය ඇසිරෙනවා කියන්නේ, සුරාමෙරේ කරනවා කියන්නේ, සත්ව හිංසාව වැඩි වෙනවා කියන්නේ, මිනිසුන්ට මිනිස්සු හිංසා කරනවා කියන්නේ, හොරකම් කරනවා කියලා කියන්නේ, බොරු කියනවා කියලා කියන්නේ, බොරු කියන්න අවසරයක් රජෙම දෙනවායි කියලා කියන්නේ. ඒ රට පවතින්නේ නැහැ. ඒ රට පවත්වන්නත් බෑ. ඒක විනාශයට යනවා. එතකොට මේ පෘථිවියේ තියෙන සෑම රටක්ම තියෙන ඒ තත්ත්වෙන් නම් පෘථිවිය විනාශ වෙනවා කියන එක කියන්න බුදුවරු අවශ්‍ය නැහැ. අපටත් පේනවා මේක විනාශ වෙනවා කියලා. ලෝකෙම පන්සිල් රකින්නවා නම් පංචශීලය තුලින් ඒගොල්ලෝ අරසා වෙනවා නම් බුදුවරුත් කියනවා මේක නම් සෑහඳ කාලයක් පවතින රටක්. පවතින තලයක් මේකයි. විනාශ වෙයි කවදද? හැබැයි සෑහඳ කාලයක් යයි. මේකට පැවත්ම වැඩි. දැන් මේක පැවත්ම අඩුයි. පැහැදිලිද? හැමදේ තුලම යථාර්ථය දැකලා නිදාසට කටයුතු කරන්න. මේ හැම මොහොතක් ගන්න අපි මේ පවතින හැම මොහොතක් ගන්න අපි මේ විඳින්න දුකක්. අපිට ඉතන අපි වාඩි වෙලා නැහැ දුකක් මේ විඳවන්නේ. අපිට ඉතන සැතපෙනක නැහැ දුකක් විඳවන්නේ. අපිට ඉතන අපි සාකච්ඡා කරනවානේ මේ වෙලාවේ හරි සන්තෝෂ නැහැ. ඒ සාකච්ඡාව තුල දුකක් විඳයි. අපි අසහස කියාගෙන කොච්චර වෙල්සෙනවද? කර්මකාරණ ව්‍යාක්‍ය අමුණන්න කොච්චර වෙල්සෙනවද? මොනතරම් දුකක් විඳිනවද අපි අපේ ඉතේ තියෙන දේ වචන වලින් කියාගන්න? මේ දුකක් මේ විඳින්නේ. හැම සංස්කාරයක් තුළම දුකක් විඳවනවා නම් ඇයි අපි ප්‍රමාද පිරිනිවන්න? මේ තරම් දුක් තියෙන ලෝකයක අපි ඇයි මෙච්චර රැඳෙන්න මෙච්චර කැමති? මොකද්ද අපේ තියෙන මෝහය? මොකද්ද අපිට තියෙන මේ වැරදිච්ච තැන? නිවැරදි කරගන්න ඕනේ. හැම තැනම දුක නම් මෝතම දුක නම් ඇයි මේ දුක් විඳින්න මෙච්චර මං කැමති මේ පැවැත්මට? යඩුව නිවැරදි කරගන්න ඕනේ. තෙරුවන් සරණයි.